අද දිනේ 2016 වසරේ 5 වෙනි මාසේ 28 වෙනිදා ඉතාලියේ රෝම නගරයට අලගිය වන්න අපේ මෙතනියගේ ආරාධනෙන් ස්කයිප් තාක්ෂණයෙන් කතා කරනවා. මට කියන්න කිසි දෙයක් නැහැ. ඉතින් ඔබේ ගැටලුව තමයි අහලා බලන්න ඕන. නේද? දැන් අද කාලේ මේ ආගම් ඉගෙනුවේ හරි බොහොම තරඟකාරීත්වයෙන් කරනවනේ නේද? බෞද්ධ ආගමෙත් ඉන්නවා තරඟකාරීත්වය අටානිත්යට බෞද්ධ ආගම උගන්වනවා. කතෝලික දහමෙත් ඉන්නවා තරඟකාරීත්වයෙන් අනිත් අයට ආගම උගන්වනවා. මුස්ලිම් ආගමෙත් ඉන්නවා හරි තරඟකාරීත්වයට අනිත් අයට ආගම උගන්වනවා. ඉතින් Hindu අයත් නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කරමින් ඒ ආගමික ශ්‍රද්ධාවන් ඇති කරනවා. නේද? හැබැයි මට කියන්න තියෙන මේ වැත්තේ මට උගන්වන්න එහෙම කියා දෙන්න කිසිදු ආගමක් නැහැ. ඔබ ළඟ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට පිළිතුරක් සෙවීමේ වගකීම විතරයි මා ළඟ තියෙන්නේ. එහෙම නැතුව මේ පැත්තෙන් කියන්නේ එකම මේ දෙය දහමක්වත් මොකක්වත් දෙයක් නැහැ. උගන්වන්න දෙයක් නැහැ. ඔබට ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුව විසඳ ගන්න එක තමයි මගේ මම දරන අදහස. මගේ විශ්වාසය එච්චරයි. දැන් ඔබට අලුත් තැනකට එන්න සිද්ධ වෙනවානේ. අර ඉගෙන ගන්නවයි කියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා ලියා ගන්නවයි කියන තැනට එන්න ඕන. නේද? ගැටලු ලියා ගන්නවා. ඔබට ගැටලුවක් නැත්තම් මොකද කරන්න තියෙන්නේ? ගැටලුවක් නැත්තම් ඔබට කරන්න තියෙන්නේ සතුටින් ජීවත් වෙන්නයි තියෙන්නේ. ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරලා විසඳ ගන්න ඕන. බලන්න අපේ ඉන්න ඉස්සරහා ඉන්න පින්නතුන් එහෙම දරුවෝ ඉන්නවා, තරුණ අයත් ඉන්නවා, නැදිවියේ තලස්ථානයේ අය වැඩි හිටියොත් ඉන්නවා. ඉතින් අහන්න මොන මොනවා හරි ප්‍රශ්න අහන්න. ඉතින් එක පිරිසක් හැටියට එකතු වෙලා බොහොම සුවද සීලීව තමන්ගේ තියෙන ගැටලුවක් තියෙනවා නම් ලියා ගන්න. ලෝකේ තියෙන ගැටලු ලියන්න යන්න එපා. ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි දේශපාලනය ගැන කතා කරනවා. එහෙම නැත්නම් වෙන වෙන බාහිර තියෙන මතවාද ගැන කතා කරනවා. ඒවා අපිට කවදාවත් ඉවර කරන්න බෑ. ප්‍රායෝගිකව මගේ මනසේ මට පීඩා දෙන ගැටලු මොනවාද යන්න හඳුනා ගැනීමයි වැදගත්. මට ටිකක් හඳ පැහැදිලි මදි. ඔව්. මම කියලා කෙනෙක් නැහැ. පැහැදිලි කරන්න කෙනෙකුත් නැහැ. පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි කෙටිම සරලම පැහැදිලි කිරීම. මොකද්ද? මම කියලා කෙනෙක් නැහැ. පැහැදිලි කරන්න දෙයක්වත් තේරෙන්නේ නැහැ නේ. එතකොට මම කියලා කෙනෙක් නැහැ. පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒක තමයි මම ගැන කරන්න තියෙන එකම පැහැදිලි කිරීම. ඔය ප්‍රශ්නේ ඉස්සරහ ඉන්න කෙනෙක් අහන්න මට ඇහුන්නේ නැහැ. දැන් මම අහන්න කැමති ඒ පුතාට මම කියලා කෙනෙක් ඉන්නවද කියලා, මම කියලා දෙයක් තියෙනවද, ඔව්ද නැද්ද? ඔව්. මට ඉස්සරහා ඉන්න කෙනෙකුට නැවත පැහැදිලි කරන්න එක. ඒ මනසින් හිතාගත්ත දේ සත්‍යයක්ද, යථාර්ථයක්ද, ඇත්තක්ද? දැන් ඔබ මනසින් ඒ හිතාගෙන ඉන්න මමයි කියලා හිතාගෙන ඉන්න දේ ඇත්තක්ද? ඒක පැහැදිලිව ඔප්පු කරලා කාට හරි පෙන්වන්න පුළුවන්ද? මෙන්න මම, මෙන්න මේ කොටසට තමයි මම කියලා කියන්නේ, මෙතන තමයි මම ඉන්නේ කියලා මෙහෙම පෙන්වන්න පුළුවන්ද? ඔප්පු කරන්න පුළුවන්ද? මෙතන ඇත්තෙන්ම මේ සාධක අනුව, සාක්ෂි අනුව පෙන්වන්න පුළුවන්ද? ඉතින් ඕක තාම ඔබේ යටිසිත පිළි අරගෙන තියෙනවද ඔය දහම? ඒකටත් උත්තරේ නැත. ඒක පිළිගත්තේ නැති නිසා ඔබට ඇතිවන ගැටලු, ප්‍රශ්න කොතරම්ද? ගොඩක්. ඔව්, මට ඇහුණු මදි වුණා ඒක. ඔව්, ඒ නිසා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒක ඔබේ සිතට අවබෝධ කරලා දෙන්න ඔබ උත්සාහ කරන්න ඕන නේද? එකයි අපි කරන්න ඕන, අපේ යටි සිතට මේ කරද්ද උදාහරණයක් වශයෙන් අනවබෝධයෙන් යුක්ත දරුවෙක් ඉන්නව ගෙදරක, අම්මා තාත්තා කෙනෙකු දෙන්නට. එයා අනවබෝධයෙන් යුක්තව කරන්න හදන වැඩ හමුවේදී නිරන්තරයෙන්ම අම්මා තාත්තා මොකද කරන්නේ? එයාට ඒ ගැන අවබෝධය ලබා දෙන එකනේ. පොඩි කාලේ පිහියක් අතට ගන්නකොට හා පුතා ඔක ගන්න එපා, ඔකෙන් කැපෙනවා. ලාම්පුවක්, විදුලි ඉස්ත්‍රිකයක්, අයන් එකක් අල්ලන්න යනකොට කියන්නේ අහා පුතා ඔක අල්ලන්න එපා, ඔක පිච්චෙනවා. හැබැයි ළමයා ඒ පිළිබඳව මොකවත් දන්නවද? ඇත්තෙම දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ ඔබේ සිතත් ළමෙක් වගේ කියලා හිතන්න. එහෙම කල්පනා කළා ඒ ඔබේ සිත අනවබෝධයෙන් යන ක්‍රියාකාරකම් වලට, සිතිවිලි වලට, සංකල්ප වලට ඔබ මොකද කරන්න ඕන? අවබෝධයෙන් යුක්ත පියෙක් වන්න, අවබෝධයෙන් යුක්ත මවක් වන්න. කියන්න මට කවුරු හරි අහපු දෙ ඉස්සරහින් ඉන්නේ, ඉස්සරහම කෙනෙක් කියන්න ඕන ටිකක් හඳින් කියන්න කිව්වා මට එහෙනවා. මට ඒත් පැහැදිලි නෑ. ආහා, පුළුවන් පුළුවන්. ඉස්සරහ ඉන්න කෙනෙක් අහන්නම වෙනවා. කට්ටිය හිතාගෙන ඉන්නවා අපි ඉස්සරහට යනවා කියලා. නමුත් කවුරුත් දන්නේ නැහැ ඒක අර මේ එකතැන දුවනවා වගේ වැඩක් කියලා. එහෙමත් නැත්නම් කූඹුවෙක් අර කෝප්පයක් වටේ දුවනවා වගේ කියලා වැඩක් කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් අපි හිතනවා ඉතින් ඉස්සරහට යනවා කියලා. මම දවසක් පිණ්ඩපාතය වඩින්න කලින් අත සෝදනවා වගේ පොඩි පිංග බෝල් එකක් වගේ පොඩි කෝප්පයක් තිබුණා. ඒක වටේ කූඹුවෙක් දුවනවා මම දුටුව අර දැක්ක වටේ. ඉතින් මම පිණ්ඩපාතේ වැඩම කරලා පැයක්කින් හමාරකින් ආයි ඇවිල්ලා බලද්දිත් ඒ කූඹුව එතන දුවනවා. කොබත් දැකලා ඇති වෙන සිද්ධි නේද? කප් එකක් හරි කෝප්පයක් වටේ බාල්දියක් වටේ ඒක ඔයා දැට්ට වටේ ඇවිදින්න පටන් ගත්තාම ඒ දිගටම එයා ඇවිදිනවා. ඉතින් ඇවිද්ද කොච්චර ඇවිද්දත් අර දැට්ට වටේම තමයි එයා ඇවිදින්නේ. දැන් අපිටත් කොච්චර ඇවිද්දත් මේ ලෝක බෝලේ දැට්ට වටේ විතරයි ඇවිදින්න පුළුවන්. ඒක වටේම ඇවිදලා ආයි තැනට එනවා, ආයි ලංකාවට එනවා, ආයි වටේට යනවා. ආයි ලංකාවට එනවා, ආයි වටේට යනවා. කොච්චර පෝසත් වුණත් මිනිස්සෙක් කුට කන්න පුළුවන් බත් පිඟානයි, නිදා ගන්නට පුළුවන් පොඩි ඇඳක පමණයි, දුප්පත් වුණත් පෝසත් වුණත් ඔච්චරයි. නිින්ද ගියාට පස්සේ ගෝණි පඩංගුවේ නිදාගත්ත මිනිස්යාගේ ජීවිතේ රාජ මාලිගාවක සුවයහනක නිදාගත්ත මිනිස්යාගේ නිින්දයි දෙකම එක හා සමානයි. නිින්ද ගියාට පස්සේ ඔබ ඒකට එකඟද? එයා දන්නේ බිම ඉන්නවද දන්නෙත් නැහැ, උඩ ඉන්නවද දන්නෙත් නැහැ, මම රජෙද්ද දන්නෙත් නැහැ, දුප්පත්ද දන්නෙත් නැහැ, පෝසත්ද දන්නෙත් නැහැ, උගද්ද දන්නෙත් නැහැ, නූගද්ද දන්නෙත් නැහැ, මම ස්ත්‍රියක්ද දන්නෙත් නැහැ, පුරුෂයෙක්ද දන්නෙත් නැහැ, මම වයසද දන්නෙත් නැහැ, මම තරුණද දන්නෙත් නැහැ. මගේ ආගම මොකද්ද දන්නෙත් නැහැ, ජාතිය මොකද්ද දන්නෙත් නැහැ. මේ ලෝකේ ඉන්න සියලුම මිනිස්සුයෝ එක තැනකට ගේන එක සමානව ජීවත් වෙනවා අර තද නින්දේ ජීවත් වෙන මොහොතේදී. ඒක ඇත්තද නැත්තද ඔබ අධ්‍යයනය කරලා බලන්න. දැන් අද රාත්‍රිය ඔක හෙට උදේට නැගිටලා කල්පනා කරලා බලන්න මොකද මට උනේ. නින්ද ගියපු පැය 4 5 6 පඩක් කල්පනා කරලා බලන්න. කොහෙවත් ඉස්සරහට යන්න දෙයක්වත් පස්සට යන්න දෙයක්වත් නැහැ පුතේ මේ ලෝකේ. දැන් බුදුවරු රහතන් වහන්සේලාත් අවබෝධයටපත් වෙච්ච අයත් ලෝකේ සිටියනේ. අතීතයේ ඉතින් මේ දර්ශනය මේ විශිෂ්ට අවබෝධය නොයෙකුත් නොයෙකුත් ශාස්ත්‍රවරුන්ටත් තියෙන්න ඇති. එයාටත් තියෙන්න ඇති. ඒ ඇත්තත් ඔය මොනවා හරි දෙයක් ලෝකයට කළා වෙන්න පුළුවන්. නමුත් මනසින් කිසි විටක මේ ඉස්සරහට යෑමක් පස්සට යෑමක් පිළිබඳව සිද්ධාන්තයක් නැහැ. මේ මං ඉස්සරහට යනවා මං පස්සට එනවා කියලා එකක් නැහැ. මමත්වයෙන් බෙදාගත්තහම මේ මම මේ අන් අය. එතකොට මගේ ඉස්සරහා කියලා තීරණය කරන්නේ අනිකත් එක්ක සාපේක්ෂිතව ගණන් හදලා බලලා එයාට වඩා ලොකු එක, එයාට වඩා වටින එක මට ඇත්තන් එයාට වඩා මං ඉස්සරහයි කියලා හිතනවා. මේ ලෝකෙ කිසිදු මිනිස්සෙක් නැහැ ඔබ විතරක් නම් තනිව මේ ලෝකෙ ජීවත් වෙන්නේ. ඔබට මේ ලෝකෙම තියෙන ඉඩම් අයිති, ලෝකෙම තියෙන සම්පත් ටික අයිති. ඔබට ඉස්සරහට පස්සට යෑමක් තියෙනවාද? දැන් ඉස්සරහට පස්සට මොකද වෙන්නේ? කොහරි ඉස්සරහට තියෙනද යන්නේ? මයින් කරු එහෙම දායිද තැන් තැන් වල ගිහිල්ලා. එතකොට මෙතන තේරෙනවා මෙතන ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මමත්වේ. මමත්වයෙන් යුක්තව මමෙක් කියලා මෙතන කෙනෙක් හිතන තාක්කල් එයාට ඉස්සරහ පස්සක් තියෙනවා, තරඟකාරීත්වයක් තියෙනවා, නොසෑහෙන දිවිල්ලක් නේ, සෑහෙන දිවිල්ලක්, අසහනයක් තියෙනවා. ඒකේ මානසික රෝග ප්‍රශ්න ගොඩාක් හදාගන්නවා. ඊළඟට මේ මමත්වයේ ඉස්සරහට ගන්න තමයි බුදුහාමුදුරන්ගෙන් පිහිට ඉල්ලන්නේ, දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නේ, පුජ්‍යලයන්ගෙන් පිහිට ඉල්ලන්නේ. මොකටද? මම ඉස්සරහට යන්න. ජීවිතය අවබෝධ කරගත්ත මිනිස්සෙක් ඇරෙන්න හැම කෙනෙක්ම මේ ලෝකේ දුප්පත්. මම ඒක තේරුම් ගත්තා දවසක්, ඒක කීප දෙනෙක්ගෙම තේරුම් ගත්තා. නමුත් ඒක මහත්මේ දවසක් හඬනවා ස්වාමීන් වහන්ස මම හරි දුප්පත් මිනිස්සෙක්, අවාසනාවන්ත මිනිස්සෙක් කියලා. මම ඇහුවා ඇයි ඔබතුමා එහෙම දුක් වෙන්නේ කියලා. එයා කියනවා අයියට තරම් මට නෑ කියනවා. මම අහුවා ඔබතුමාට මොනවද තියෙන්නේ? මට හම්බුනේ හෝටල් තුනක් විතරයි කිව්වා තියෙන්නේ. හෝටල් තුනයි අර වාහන දෙක තුනකුයි විතරයි තියෙන්නේ. අපේ අයියට එහෙම නෙමෙයි, ඊට වඩා තියෙනවා. ඒක දුප්පත්කම කොහෙද තියෙන්නේ? ඊට පස්සේ මෙහි ඉඳලා ඔය රට යන පුතෙක් හදන. මං අහුව ඇයි පුතා රට යන්නේ? අපෝ මිනිස්සෙක් වෙන්න ඕන හාමුදුරුවෝ කිව්වා. මම අහුව මොකද්ද මිනිස්සෙක් වෙනවයි කියන එක අදහස් කරන්න කියලා. ඊට පස්සේ මීට වඩා යමක් තියෙන්න ඕන. මම අහුව අර තට්ටු දෙකේ ගයක් තියෙනව නේද? ඔයා නේද පෞලි බාලයා? ඔව් සාමිනාද, මං තමයි පෞලි බාලයා. ඒ තට්ටු දෙකේ ගේ මට. මං කිව්වා අර පදින කාර් එක අර මාත් දවසක් දාගෙන ගියේ ඔයාගේ නේද කාර් එක? ඔය කාර් එකත් මගේ. මං කෝ රස්සාවකුත් තියෙනවා නේද? රස්සාවකුත් තියෙනවා, චුට්ටක් පඩි මදි. කාටද චුට්ටක් පඩි මදි නැති මේ ලෝකේ? හැම කෙනාටම චුට්ටක් පඩි මදි හැමෝටම. ඉතින් මේ මොකද මං කෝ මේ ලෝකේ මිනිස්සෙගේ ප්‍රධාන වශයෙන් තරුණයෙගේ සිහින බවන ටික, ජීවිතේ සිහිනයක් වෙන දේවල් ටික ඔයාට දැනට තියෙනවනේ පුතේ. මිනිස්සෙක් වෙන තව මොනවද? ඔයාට හොඳ නිවහනක් ගැක් තියෙනවා, කාර් එකක් තියෙනවා, ජොබ් එකක් තියෙනවා. මේ තව මිනිස්සෙක් කියලා නෑ. ඒකර මිනිස්සයා කොහෙද ඉන්නේ? මට කියලා දෙන්න දැන් ඔයාට. ඔව් කියන්න බලන්න මට හෙන් කියන්න. ඔව් ඒත් මට පැහැදිලි වුණේ නැහැ. මෑණියෝම අහන්න වෙයි. ඔව් ඒ මැවිල්ල ලේහිසි නෑ. ඒක තමයි අපේ තියෙන අවිද්‍යාව. ඒක තමයි තියෙන අපි ළඟ බොරුව. එක ළමයි අපේ ළඟ තියෙන අනවබෝධය. ඒක තමයි අපි ළඟ තියෙන මොලේ තියෙන නොදියුණු තත්ත්වයේ හැටියට පෙන්වන්න තියෙන්නේ. මිනිස් මොලේ අපි හිතනවා මේ දැන් දියුණුයි, මේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හසුරවන්න දන්නවා, ලෝකේ තාක්ෂණය දියුණුවලා තියෙනවා. අපි හිතනවා මිනිස් මොලේ දියුණුයි කියලා. නෑ, තාමත් ඒ නොදියුණු කාලේ තිබුණු මිනිස්යාගේ චින්තන රටාව, එහෙම නැත්නම් අපි කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියලා නේද, ආශාව, වෛරය, පලිගැනීම් වගේ දේවල් තාමත් මිනිස්සුන්ගේ හිතවල ඒ ආදි කාලේ මිනිස්සුන්ගේ තිබුණා වගේම තියෙනවා. වෙනසක් නැහැ. එදත් තිබුණ බලය වෙනුවෙන්, ඉලේ වෙනුවෙන්, සටන් ධනය වෙනුවෙන්, සටන් සොරකම් අදත් තියෙනවා. එදත් තිබුණ එකිනෙකා පරයා යන්න සටන් අදත් තියෙනවා. එදා තරුණියගේ සංකල්පනාව ලැම්බෝගිනි එකක් ගන්න නෙමෙයි, හොඳ ජව සම්පන්න අශ්වයෙක් ගන්න. මේ අවුරුදු 2000කට කලින්. දැන් ඉතින් අශ්වයෙක් ගන්න නෙවෙයි නේද තරුණයන්ගේ බලාපොරොත්තු, ලැම්බෝගිනියක් ගන්න. ඔය රටෙත් පදිනවද කට්ටිය ලැම්බෝගිනි? ඒ වගේ එහෙම දේවල් තියෙනවා. ඉතින් මේ සාපේක්ෂිත තරංගයක් තියෙන්නේ. සාපේක්ෂිත තරංගය තුල සෙවණැල්ල පා ගන්න යන්නේ. ඒ සෙවණැල්ල කවදාවත් ඒ කිසි කෙනෙකුට පා ගන්න බැරි වෙනවා. අවසානයේ මේ වැඩිහිටියන්ගෙන් අහලා බලන්න, මාත් මේ වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් වයසට ගිහිල්ලා එයා වෙනත් ආගමක හිටපු කෙනෙක්, මේ බෞද්ධ ආගමේ මහාන වෙලා ඉන්නකොට මට ඉතින් මට හරි ආසයි මේ ගොඩාක් දේවල් අත්දැකීමෙන් උපදේශයක් ගන්න පුළුවන් වැඩිහිටියන්ගෙන්. මම අවුල් ස්වාමින් වහන්සේ දැන් ඔබ වහන්සේ නීතිඥවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා ගිහි කාලේ. දරුවෝ කීප දෙනෙක් හදලා තියෙනවා. ඒගොල්ලෝ ඉහළ තානාන්තර වලට යොමු කරලා තියෙනවා. ඉතින් මේ වහන්සේට මොකද හිතෙන්නේ ජීවිතේ ගැන? වහන්සේ හරි ප්‍රබුද්ධ ජීවිතයක් නෙගිහි ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මොකද හිතෙන්නේ කියලා. උන්වහන්සේ හොඳ ලස්සන සරල උත්තරයක් දුන්නා. හීනෙන්ගේ සබන් වගේ කියලා. ඔබ නිකන් හරි දැකලා තියෙනවා නම් හීනෙන් සබන් ගාලා නානවා. ඒකේ අවසානේ තේරුම මොකද්ද? හේදිච්ච ඇඟක් නෑ, නාපු කෙනෙක් ඇඟක් නෑ, පිරිසුදු වෙච්ච ඇඟක් නෑ කියන එක තමයි ඒකේ තේරුම. සරලයි, කෙටි එක උත්තරයයි. හීනෙන් ගෑ සබන් වගේ. කරපු දෙයක් නෑ, වෙච්ච දෙයක් නෑ. දැන් මේක හඳුනගත්තාම අපිට මේ ජීවිත ගමන නතර කරන්නේ නැතුව ජීවිත ගමන ගමන් කරන්න බලුවන් දැහැමිව. දැඩි උද්වේගකර භාවයන් වලින් තොරව, දැඩි ලෝභ ද්වේෂ මෝහයන් වලින් තොරව, හරිම පාවෙන මෘදු ජීවිතයක් ගත කරන්න පුළුවන් ජීවිතයේ යථාර්ථය දහම. එහෙම නැත්නම් කෙලවර මොකක්ද කියන එක තේරුම් ගන්න. දැන් අපි ඔක්කොම දුවනවා. ගමනක් දුවනවා. දැන් එළියට බැහැලා උදේ පාන්දර බැලුවාම ඉතාලියෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි, හරියට උඩු තැනක ඉඳන් බැලුවොත් එහෙම හරියට අර කූඹු රැලක් යනවා වගේ නේද? කොම ටික වාහන ටික පොලිමේ දුවගෙන යනවා. ওই දුවන හැමෝගෙම පොඩ්ඩක් නතර කරලා අහන්න ඕන ඔබ කොහෙද දුවන්නේ කියලා. ඊට පස්සේ ඇත්ත දෙන උත්තරේ තමයි දන්නේ නැහැ. අරය දුවනවා මාත් ඒ නිසා එයා පරද්දන්න දුවනවා. හැබැයි දුවන්නේ කොහාටද කියලා කවුරුත් දන්නේ නැහැ. ජයග්‍රහණය තුල තියෙන්නේ ජයග්‍රහණේ කොඩිය හැටියට, සම්මානයේ හැටියට අපිට ලැබෙන්නේ අඟුරු මල්ලක් නම්, වටිනාකමක් නැති දෙයක් නම්, නිෂ්ඵල දෙයක් නම්, හරපල දෙයක් නම්, හරසුන් දෙයක් නම්, එයා දුවල දුවල දුවල දුවල ගිහිල්ලා ඒක අරගත්තට පස්සේ එයා කල්පනා කරනවා, අනේ දෙයියනේ මම මේක ගන්නද දිව්වේ කියලා. දැන් නේද? අරයා පෙරලගෙන, මෙයා පෙරලගෙන, අරයට වෛර කරගෙන, මෙයාට කෝධ කරගෙන, මෙහෙම තරඟෙන් දුවල දුවල දුවල අර ජයග්‍රාහි කොඩිය ගන්නවා. අරගත්තා මේකට හම්බෙන තයාගේ අඟුරු ගෝනිය. ඊවසේ කල්පනා කරන අපරාධය අර හැමෝම පෙරලගෙන මන් දුවල දුහල ගත්ත ත්‍යාගය මේකද? අන්න එදාට තේරෙනවා මට මීට කලින් මාව තේරුම් ගන්න තිබ්බා, ලෝකේ තේරුම් ගන්න තිබ්බා. අපරාධේ මම මෙච්චර කාලයක් මේ හිත අනිසිලස මහන්සි කරෙව්වේ. ඉතින් මේ අවබෝධය, මේ ගුණේ පුතේ, මේ ලෝකේ ඉන්න අද ආගමික උගන්වීම් කරන අය ළඟත් නැහැ. දුර්වලයක දුර්ලභ වෙලා ගිහිල්ලා, ඈත් වෙලා ගිහිල්ලා. මොකද අධ්‍යාපන රටාවකින් හරි, විශ්වවිද්‍යාල රටාවකින් හරි, පාසල් මට්ටමකින් හරි මේ ඉගැන්වීම සිද්ධ වෙන්නේ නැහෙනි. ඒ නිසා ඒ සියලු දෙනාම පුරුදු කරන්නේ, විශේෂයෙන් රටවල් තුල, රටවල් අධ්‍යාපනය තුල පවා පුරුදු කරන්නේ එකිනෙකා තුල තරඟකාරීත්වයක් ඇති කරලා ඔවුනෝන් කාමරා ගන්නවා දැකලා ඒ කරාමරා ගන්න තැනින් රටේ සංවර්ධනය කියලා එකක් හදලා, ඒ කියන්නේ රටේ සංවර්ධනය කියලා කියන්නේ ඉතින් ගොඩ නැගිලි පාරවල් ටික සහ තමන්ගේ මුදලේ වටිනාකමත් එක්ක යම් කිසි දෙයක් වෙන්න පුළුවන් දියුණුවයි කියලා හිතන්නේ. ඉතින් ඒකට වැඩි වෙලාවක් යන්නේ, ඒ දියුණුව තප්පර 10න් බිමට හැලෙනවා. තප්පර 10ක් පොළව හෙල්ලුනොත් ඇති නේද? මේත් ඔන්න මේ දවස් දෙකක් වැස්සා ඒකට සම්පූර්ණයෙන් ඉතින් මිනිස්සුන්ගේ කොච්චරද දේවල් ගහගෙන ගියා නැති වුණා. ඉතින් අපි මනස කොතන තියාගෙනද වැඩ කරන්න ඕන? කොයි මට්ටමින්ද අපි සෑහීමටපත් වෙන්න ඕන? කොයි මට්ටමින්ද අපි සතුටෙන් ජීවත් වෙන්න ඕන? කොයි මට්ටමින්ද අපේ දර්ශනය අපි හදාගන්න ඕන කියලා තමන්ට කළමනාකරණය කරගන්න පුළුවන් තමන්ගේ මනස. ඊට පස්සේ අසහනය අඩුයි. අසහනය වැඩි වෙන්නේ පීඩන වැඩි නිසා. පීඩන වැඩි වෙන්නේ අනවබෝධය නිසා. අවශ්‍යතාවයන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වීමේ අවසානයක් ඇත. ඒ ඔබට පුළුවන් නම් කිසිම අවශ්‍යතාවයක් නැති මිනිස්සෙක් බවට පත් වෙලා ඔබේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඔබ හරියම පෝසත් කෙනෙක්, කිසිම අවශ්‍යතාවයක් නැති පුජ්‍යලයක් හැටියට. ගොඩක් අය බයයි අපි එහෙම කරන්න ගියොත් එහෙම අපේ ජීවිත අඩපණ වෙයි කියලා. නමුත් ඇත්ත වශයෙන් මම කියන්න ඕන, ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා මේ අවශ්‍යතාවයන් වලට අවසානයක් දීලා අවශ්‍යතාවයන්ගේ නිදහස් වීමේ අවසානයක් ඇතුව ජීවත් වෙන තැන. ඔබ ගහක් මුල හිටියත්, ඔබ රජමැදුරේ සිටියත්, ඔබ කාන්තාරයක සිටියත්, ඔබ රජෙක්, මේ සෑහීමට පත්වෙච්ච පුජ්‍යලයා, පූර්ණත්වයට පත්වෙච්ච පුජ්‍යලයා වැරහැලි ඇඳගෙන අමුඩයක් ගහගෙන ගහක් මුල හිටියත්, බස්සෝලට හික නිදාගත්තත් ඒ මනුස්සයා රජෙක්. රජෙකුට නැති සුවයක් අධ්‍යාත්මය ඔවුන් ලබනවා. මම කියන්නේ එහෙම වෙනවයි කියලා. මොකද හේතුව කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මොකද මේ අධ්‍යාත්මික සෑහීමකට පත්වෙච්ච මිනිසයා තුලින් පුදුමාකාර සහනශීලී කිරණක් මනසක් විහිදෙනවා. ඒ නිසා අනිත් අයට ප්‍රියයි. දැන් අපි සමාජයේ වුණත් අපි දැකලා තියෙන මන් දැකලා තියෙන දේ තමයි මේ ආසාවල් වලින් පිරිච්ච මිනිස්සෙකුගේ තියෙන ලස්සනට වැඩිය මේ ආශාවල් වලින් තොරව ඉන්න කෙනා තුල පුදුමාකාර මිහිරක් ලස්සනයක් ශාන්ත බවක් පේන්න තියෙනවා. ආශාවල් බහුල බහුල වෙන්නේ මේ මිනිස්යාගේ හිත මූණ නිකන් යකෙක් වගේ වෙනවා. එයා තමයි ආසාවල් බහුල කෙනා තමයි ගොඩාක් දුෂ්ටකම් කරන්නේ, ගොඩාක් කපටිකම් කරන්නේ, ගොඩාක් බොරු වැඩ කරන්නේ, ගොඩාක් උගුල් අටවන්නේ, ඔක්කොම කරන්නේ ආසාවල් බහුල මිනිස්සු. අරයට කිසිම පාපයක් කරන්න ඕනේ නැහැ, කිසිම බොරුවක් කියන්න ඕනේ නැහැ, කිසිම වංචාවක් කරන්න ඕනේ නැහැ. ඇයි? අවබෝධය හොඳයි, ආසාව අඩුයි, ආසාව නැහැ. දැන් එහෙමනම් ඔබ මමේ කියලා ගන්න පුජ්‍ය සිද්ධාන්තය ඒක වර්ධනය වෙනවා න්‍යෂ්ටික බෝම්බයකට වඩා ප්‍රබල තැනකට. ඔබ මමේ කියන මේ පුජ්‍ය සිද්ධාන්තය අවබෝධයෙන් දුරු කරන තැන ඔබට මේ ලෝකේ තියෙන මහා දුක් ගොඩක් දුරු කරගෙන මේ ලෝකෙ දිහා බොහොම සාමකාමීව බලන්න පුළුවන් පරිසරයක් ඇති කර ගන්නවා. තව ගැටලු තියෙන ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්නේ නැවත මට පැහැදිලිව කවුරු හරි අහන්න. මේ මට ඒක හරියට ඇහුනේ නෑ. කරුණාකරලා ඉස්සරහා ඉන්න කෙනෙක් කවුරු හරි පැහැදිලි කරන්න. මට ඒත් ඇහුනේ නෑ, ඒක පැහැදිලි වුනේ නෑ. වචන කැඩි කැඩි ඇහෙනවා. ඔකේ යන බලන්න. ඔව් හා හා හා හා හා හා. ඔව් මෑඩිය පොඩ්ඩක් අහන්න මගෙන් ප්‍රශ්නේ එක මොකද්ද කියලා තේරුම් අරගෙන. ආහා, ඉතින් අහන්න අහන්න අහන්න. දැන් ඔබ මෙතෙක් වෙනකන් දැනගෙන තියෙන ඥානය කියලා මොකක්ද? ආව ආව ආව ආව. ඊට පස්සේ ප්‍රඥාව ගැන කොහොමද කොයි විදියටද දැනගෙන තියෙන්නේ? එතකොට විඥානය ගැන කොහොමද දැනගෙන තියෙන්නේ? එකෙන් දැන් ඔබට තියෙනවද මේ ප්‍රඥාවයි විඥානයයි තමක දැමුවේ? ඥානෙ ඒ තුන තියෙනවද? ඔව්. දැන් ඔබ ළඟ තියෙන දේවල් ඔබ හිමින් සැරේ පරීක්ෂා කරලා අඳුන ගන්න ඕන. ඔබ මිනිස්සෙක් ළඟ තමන් ළඟ තියෙන දේ තමන්ට සංවේදීව දැනෙනවනේ. මෙහෙම කල්පනා කරන්න දැන් ඒක අපි ළඟම තියෙනවා ඒක ඒ විදිහට අඳුන ගන්න. මේ ප්‍රඥාව කියන ගුණය තියෙනවා. ප්‍රඥාව කියන ගුණය තියෙන මනුස්සයට මේ එයා හරි සංවේදීයාට තේරෙන ඕන තැනක් තේරෙනවා මේක හොඳ වැඩක්. මේක නරක වැඩක්, මේක හිංසනයක්, මේක පාපයක්, මේක වරදක් කියලා ආත්ම සංවේදීව අඳුන ගන්නවා මේ ප්‍රඥාවන්ත මිනිස්සයා. එයාට හිතෙන්නේ නැහැ තමන් විඳින්න අකමැති දෙයක් අනුන්ට දෙන්න කැමති වෙන්නේ. තේරුණාද? අන්න එවැනි ධර්මතාවයක් තමා තුළ ක්‍රියාත්මක වෙනවනම් එයා ප්‍රඥාවන්තයෙක්. අල්පෙනිති තුඩකින් හරි තව කෙනෙකුට අනින්නේ නැහැ. මොකද ඔබේ අතටත් ඒක අනිනවට අකමැති සහ ඒවැනි රිදෙන ගුණයක් තියෙනවායි කියලා තේරුම් ගන්න කෙනා. ඒ කියන්නේ ඔබට අනුභව කරන්න බැරි පිළුම් වෙච්ච ආහාරයක් ඔබේ ගෙදර එන මිත්‍රයාට ඔබ දිගු කරනවද? අපි දිගු කරන්නේ නැහැ නේ. ඒක තමයි ප්‍රඥාවන්තකම. එයාට මේ සංවේදීව මේක හොඳයි මේක නරකයි කියලා තේරෙන එක අහන්න ඕනේ හැම තිස්සෙම. මේක පවුද? මේක පින්ද? මේකෙන් මට මෙච්චර පවු සිද්ධ වේද නැද්ද කියලා එහෙම අහන්න ඕනේ. එයාට තියෙනවා ආත්ම සංවේදී දහම. මං හිතන්නේ මිනිස්සු ළඟ ඔන්න ඔය දහම ආත්ම අවබෝධය කියන දහම ආත්ම සංවේදී දහම කියන එක ඇති වුණොත් මේ ලෝකේ අර සියලුම ආගම් නැති වුණත් බුද්ධාගම නැති වුණත් අනිත් ඔක්කොම ආගම් නැති වුණත් මේ මිනිස් වර්ගයා මේ යහපත් මිනිස් වර්ගයක බවට පත් වෙනවා. මේ ආත්ම සංවේදී ධහම කියන එක නැති වුණොත් මේ බුද්ධාගම ඇතුළු අනිත් සියලුම ආගම් ටික කොච්චර ලෝකේ තිබුණත් කොච්චර විලාප දුන්නත් කොච්චර දේශනා කළත් කොච්චර යාඥා කළත් ලෝකෙට සෙතක් නැහැ. ඒ නිසා ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන එක ආත්ම සංවේදී මිනිසෙක් වෙන එක හරිම වටින දෙයක්. ඔබ ළඟ ඇති ඒ සංවේදීකම දියුණු කරගන්න. ඔව්, තමන් මෙන්ම අනුන් ගැනත් හැම කෙනා කෙනෙකිමත් හිතන්න පුළුවන්. ඊළඟට හොඳ දේ බෙදා හදාගෙන කන බොන නරක දේ අනිත් අයට බෙදා හදා නොදෙන කෙනෙක් බවට එයාපත් වෙන්න පුළුවන්. ඊළඟට විඥානය කියලා කතා කරා. විඥානය කියන්නේ වෙනස් දෙයක්. විඥානය කියලා කියන්නේ විඥාන දෙකක් තියෙනවා. එකක් තමයි කාය විඥානය. කාය විඥානය කියන්නේ කායට දැනෙන සංවේදනා සියලුම දේවල් වලට අපි කියන කාය විඥානික හඳුනා ගැනීම කියලා. සීතල, උෂ්ණ, බඩිකින්න, පිපාසය, ඒ වගේම මානසික වශයෙන්ුත් කාය විඥාණයට බලපෑම් ඇති වෙනවා. ඒ විට තමයි පපුව ඉක්මනින් ගැහෙන්නේ, රත් වෙන්නේ, ඇස් වලින් කඳුළු එළියට එන්නේ, මූණ රතු වෙන්නේ, ලෝම කෙලින් වෙන්නේ, ඒ මනස මගින් ඇති කරන බලපෑම් එක්ක කාය විඥාණයට දැනෙනවා. එතකොට කාය විඥානික ස්වභාවයක් තියෙනවා. ඊළඟට මනෝ විඥානික ස්වභාවයක් තියෙනවා. ඒ මනෝ විඥානික ස්වභාවය Tamanට පේන්නේ නැහැ. ඒක දැනෙනව විතරයි, පේන්නේ නැහැ. දැන් කාය විඥානේ නම් පේනවනේ. මනෝ විඥානික ස්වභාවය දැනෙනව විතරයි, පේන්නේ නැහැ. දැන් උදාහරණයක් කියතොත් ඇසට රූප ගෝචර වෙනවා කියන එක සිද්ධ වෙනවා. පේනවයි කියන එක සිද්ධ වෙනවා. දැන් අද දවස පුරාවටම ඔබ කොච්චර දේවල් මේ ඇසින් තේරුම් ගන්න නැද්ද? පොඩි පොඩි සලකුණු සංඥා මං හිතන්නේ ලක්ෂ ගාණක් පව කරගෙන ඇවිල්ලා තමයි මෙතන වාඩි වෙලා ඉන්නේ. ඒත් ඔබට ඒ අතර නොපෙනුණු දේ ඒ අතර ඔබට නොපෙනුණු දේ ඔබේ ඇස, ඔබේ ඇස ඒක නේද? හැබැයි කණ්ණාඩියෙන් ඔබේ ඇස ඔබ දකින්නේ, දෙවිට පේන්නේ ඔබේ ඇස නොවේ, ඔබේ ඇසේ සෙවණැල්ල. ඒත් ඔබේ ඇස දැක්කේ නැහැ. ඒක වාහනයක තියෙන කණ්ණාඩියකින් බැලුවා නම් රවුම් වෙලා පෙනේ. කණ්ණාඩියේ හැටියට ඇසේ හැඩය සෙවණැල්ල වැටලා පේන්නේ. දැන් ඒ නිසා ඔබේ ඇස නෙමේ, ඒත් ඔබ දුටුවේ ඇසේ සෙවණැල්ල. ඔබේ අතර නොදුටු එකම දේ තමයි ඔබේ ඇස. ඔබ මේ දක්වා ඔබේ ඇස දැකලා නැහැ. ඔබට අනුන්ගේ ඇස් බලන්න පුළුවන්. ඔබේ ඇස් දෙක ඔබ මේ වෙනකන් දැකලා නැහැ. ඔබේ ඇස් දෙක ඔබ යම් දවසක දකිනවද අන්න ඒකට තමයි කියන්නේ ධර්මයේ දකිනවා කියලා. තව මොකක්ද එතුමා අහුවේ? විඥානයයි ප්‍රඥාවයි ඥානය. අපි කියනවා යා හරි ඥානවන්තයෙක් කියලා නේ. සමහරලාට කියනවා යා හරි ඥානවන්තයෙක්, යා උගත් කෙනෙක්, මොලේ පාවිච්චි කරන මිනිස්සෙක් කියලා කියනවා. කතර ප්‍රඥාව කියන එකත් එක්කම සම්බන්ධව පවතින දෙයක්. ඔබ තුල තියෙන දේවල් නෙ හිමින් හිමින් චුට්ටි චුට්ටි තේරුම් ගන්න. මේ තරහ. තරහටක් ගාලා ආවම තරහ ආපු ටයිම් එකටක් ගාලා ලියා ගන්න පොඩි කොලේක. ඊට පස්සේ පරීක්ෂාවෙන් ඉඳලා ඒ තරහ මැකිලා ගියපු වෙලාවටක් ගාලා හා දැන් මේ වෙලාව බලද්දි හරි දැන් තරහ නෑ. දැන් 8ට තරහ ආවේ. දැන් 8:45 වෙනකොට ඒ තරහ මැකිලා ගිහිල්ලා. ඊට පස්සේ පේනවා හිතේ ලෝභයක් හටගත්තා. ලෝභය ආපු වෙලාවටක් ගාල ලියා ගන්න. නෝට්බුක් එකක් තියෙනවා ළඟ. ඒක ලියාගෙන හරි දැන් 9:45ට මට ආවා. මේ ආසාවක් සද්ද නැතුව ඉන්න ගිහිල්ලා ඉවරලා බලන්න ඒක නැතුවනේ හරි. ඒක 11:45ට නැති වුණා. එහෙම නැත්නම් යම් පුජ්‍යලයක් ගැන කලකිරීමක් ඇති වුණා. මට ආවල් දිනේ ආවල් වෙලාවට කලකිරීම ඇති වුණේ. ඒ කලකිරීම පහ වෙලා ගියේ සති කීයකින්ද මාස කීයකින්ද කියලා එදාටත් ඒ ආවල් කලකිරීම නැතුව ගියේ ආවල් දවසේ ආවල් වෙලාවදී. මනසේ එක ලක්ෂණයක් තියෙනවා. මොකක්ද එක ලක්ෂණය? කිසි දෙයක් මේ එහෙම පවතින්නේ නැහැ. දැන් ඔබ අඬලා ඇති, සිනාසිලා ඇති, සියදිවි හානික ඒ කිසිවක් මනසේ දැන් නැනේ නේද? සියදිවි හානි කරගන්න හිතිච්ච කලකිරීම ඇති ජීවිතවල නිකන් මේ එහෙම යන්නේ නැති වුණා නිකන් හිතට හිතිලා හරි ඇතිනේ. මීට වඩා හොඳයි මරුණා නම් කියලා. ඉතින් ඒ වාගේ ඔව් හොඳට ඇහෙනවා, දැන් ඇහෙනවා. ඔව් හරි හරි. ඉතින් ඒ සිතේ තියෙන ස්වභාවය තමයි හිතේ පවතින නැති ගතිය. ඔබ ඒක අත්ඉඳලා තියෙනවද? ඒ නිසා මේ තමන්ගේ ජීවිතය හඳුනා ගන්න, ජීවිතයේ තත්වයන් හඳුනා ගන්න, ඒක තමයි ධර්ම කියන්නේ. ධර්මය කියන්නේ ජීවිතය හඳුනා ගන්න එකට. දැන් අපි මුළු ලෝකෙම හඳුනා ගත්තා, අපි හඳුනා ගත්තේ නැත්තා. තමන් හඳුනා ගන්න, මම තරහ සහගත පුජ්‍යලේද්ද, මම ලෝභ සහගත පුජ්‍යලේද්ද, මම සාධාරණ පුජ්‍යලේද්ද, අසාධාරණ පුජ්‍යලේද්ද, මගේ චින්තන රටාව යුක්ති සහගතද, ධර්මානුකූලද, යථාර්ථවාදීද, අර මුලින් කතා කළා වගේ අර මෞපියෝ දෙන්නෙක් බවට පත් වෙන්න ඔබේ මනස, ඔබේ ඥාණය, ඔබේ ගුණය නිවැරදි කරන්න ඔබ තුලින්ම මෞපියෝ දෙන්නෙක් නිර්මාණය කරගන්න ඔබේ මනසට. එතකොට තමන් නිවැරදි වුණොත් තමන්ට ලැබෙන්නේ මොකද්ද? සැනසිල්ල. තමන් වැරදි කළොත් එකක් මනසින් දඬුවම් දෙනවා, අනෙක සමාජයෙන් දඬුවම් ලැබෙනවා, තව එකක් නීතියෙන් දඬුවම් ලැබෙනවා. ඔය සියලු දේවල් අතරින් බේරුණා කියලා හිතමුකෝ. නීතියෙනුත් බේරුණා, කොහොම හරි සමාජයටත් කොහොම හරි බේරුණා. මනසින් බේරෙන්න පුළුවන්ද? බෑ. වරදකදී මනසින් බේරෙන්න බෑ මිනිස්සෙකුට. ඒ නිසා මම කියනවා ඔබ කාට බොරුවක් කළත් කමක් නැහැ, ඔබේ මනසට ඔබ බොරුවක් කරන්න එපා. මම ඔබෙන් අසන්නම් මේ ප්‍රශ්නේ. ඔබ නිදි යහනට ගියාම, ඇඳට ගියාම ඔබේ මනස ඔබට බැනවදිනවද, ඔබට ප්‍රශංසා කරනවද? ඔබේ මනස ඔබ හොඳ පුජ්‍යලයක්, ඔබ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයක්, ඔබ යහපත් පුජ්‍යලයෙක්, ඔබ කළගුණ සැලකූ පුජ්‍යලයෙක්, ඔබ මව්පිය උපස්ථාන කළ පුජ්‍යලයෙක්, ඔබ ස්වාමි භාර්යාවරු වශයෙන් මේ යුතුයකම් ඉෂ්ට කරපු පුජ්‍යලයෙක්, දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරපු පුජ්‍යලයෙක්, මං අනිත් අයගේ සිත හිදෙව්වේ නැති පුජ්‍යලයෙක්. නැයි ඔබේ මනස ඔබට ප්‍රශංසා කරනවද, නිඳා කරනවද? ඔබ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. අද එතකොට අප්‍රශංසා කරනවා නම් බැනවදිනවා නම් ඔබේ හිත ඔබ නිවැරදි තැනට පත් වෙන විදියට හෙට ඉඳලා වැඩ කරන්න. සමාව ඉල්ලිය යුත්තාගෙන් සමාව ඉල්ලන්න. යුතුකමක් ඉෂ්ට කරන්න බැරුව පැහැර හැරලා තියෙනවා නම් ඒ යුතුකම ඉෂ්ට කරන්න. ණයක් අරගෙන එයාක දෙන්නේ නැතුව අපි ඉන්නවා නම් අපිට ඒකෙන් පැනලා යන්න තියෙන අවකාශය ප්‍රයෝජනට අරගෙන එහෙම ඉන්නේ නැතුව ඒ ණය ගෙවලා දාන්න. හිත දිහා වේදනා ලබන හැම තැනක්ම බලන්න. සමාව ඉල්ලිය යුතු දෙයක් තිබුණොත් ඒකෙන් සමාව ඉල්ලන්න. දරුවෝ හැටියට මව්පියන්ගෙන් සමාව ඉල්ලන දෙයක් තිබුණොත් සමාව ඉල්ලලා ඒක හදා ගන්න. ඒ වගේම ස්වාමි භාර්යාවරු වශයෙන් යම් කිසි තැනක මම අසාධාරණයක් කළා ස්වාමියට එහෙම නැත්නම් භාර්යාවට සිත් දෙවුවා කියලා දැනුනොත් එහෙම මම ඊයේ කරපු වැඩේ හරි නෑ මම ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්ද කරපු එක හරි නෑ කියලා හිතනවා නම් ඒකට සමාව ඉල්ලන්න. ඔබ කරපු චේතනා සහගතව කරපු වැරද්ද ඔබේ මනස අනිවාර්යෙන් වෙලාගෙන ඔබට එතන රත් වෙවි දැනුම් දෙනවා. ඔබ ඒක හඳුනා ගන්න ඕන. ඉතින් මේ ඔබේ හිත හිස් කරගන්න විදිය, හිත සජීවී කරගන්න විදිය, හිත සෞම්‍ය කරගන්න විදිය තමයි දහම කියන්නේ. එතකොට 100ට 100ක් මේ හිත නිවැරදි කරලා සෞම්‍ය කරලා විවෘත කළාම ඔබේ මනස මේ විශ්වයට හා සම්බන්ධ වෙනවා. මමත්වයේ නැති කෙනෙක් බවට පත් වෙනවා. මමත්වය කියලා කියන්නේ වැරදි ගොඩක ප්‍රතිඵලයක්. පුජ්‍යලත්වය කියන්නේ මමත්වය කියන්නේ වැරදි ගොඩක ප්‍රතිඵලයක්. මේ ලෝකේ ආගමක් ඇති මිනිසෙක් ළඟ වෛරය නැහැ, ක්‍රෝධය නැහැ. ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල ධර්ම නැහැ. පලි ගැනීම නැහැ. ආශාවල් නැහැ ආගමක් තියෙන මිනිසෙක් ළඟ. එහෙමනම් මේ ලෝකයේ වැඩිපුර ඉන්නේ ආගමක් තියෙන අයද ආගමක් නැති අයද? ආගමක් නැති අය තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ළඟ තියෙන මොකද්ද? ලෝභය, ద్వේෂය, මෝහය, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ආශාව, තණ්හාව, පෙරේතකම නේද? කඩා වඩා ගන්න ගතිය මේවා තියෙනවා. එතකොට මේවා තියෙනවද සැබවි මාගමක් තියෙන පුදුද ළඟ? නෑනේ, ආගමක් තියෙනවා නම් මේව නැති වෙන්න ඕන. එතකොට මේ ලෝකයේ වැඩිපුරම ඉන්නේ ආගමක් නැති මිනිස්සු. නමුත් ඔය හැම ආගමකම නේද? දානය, පරිත්‍යාගය, අතහැරීම, අලෝභ සහගත භාවය නේද? උගන්වන්නේ නේද? නේද අර ජේසුස් වහන්සේත් කියන්නේ නේද ලෝභ සහගත පුජ්‍යලයාට ස්වර්ගයට යන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට නිකන් ඔටුවෙක් ඉදිකටු සිදුරකින් රිංගනවා වගේ වැඩක් කියලා කියන්නේ. එතකොට ඒ දහමෙත් කියවලා තියෙනවා මේ ලෝභ සහගත පුජ්‍යලයාට මේ විශ්වයේ තනක් නැහැ කියන එක නේද? එතකොට කොයි දහමෙත් ඒක කියලා තියෙනවා. නමුත් මේ මිනිස්සු ආගමික ලේබලය ලොකුවට සංඥාව ඔළුවේ ගහගෙන නේද ධර්ම චක්‍රේ වේවා, කුරුස වේවා, ඉරහඳ වේවා මොනවා හරි කරේ දහගෙන, නමුත් මේව මොනවද කරන්න කියලා බැලුවාම කුඩු විශ්වාස කරනවා. ඈ ඒව නැත්තම් නොයෙකුත් අධර්මික වැඩ කරනවා. එතකොට මේ ආගමික ලාංඡනයේ හේතුවෙන් මිනිස්සුෙකුට යහපතක් ඇති වෙන ගතිය නැහැ. එවැනි දේවල් වලට උදව් කිරීමක්වත් දහමෙන් නැහැ. එතකොට මේ තමන්ගේ මනසට විරුද්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ මිනිස්යා අසහනයටපත් වෙලා අවසානයේ පීඩාවටපත් වෙනවා. දැන් අර පුතා මුලින් උත් ඇහුවනේ මේ ඉස්සරහට යන්න පුළුවන්ද, අපේ ජීවිතේ ගෙනියන්න පුළුවන්ද මේම මමත්වයකින් තොරව කියලා, මම නැහැ කියලා තේරුම් ගත්තා. මේ ලෝකෙට වැරදිච්ච ලොකුම තැන තමයි සල්ලි වලට හැම දෙයක්ම කරන්න පුළුවන් කියන විශ්වාසය. මගේ නම් අදහස සල්ලි වලට කිසිම දෙයක් කරන්න බෑ. මම කියන්නම් මේ ස්වභාව ධර්මය වාතය ලබා දීම, ඔක්සිජන් ලබා දීමත් හිරුගේ උණුසුම ලබා දීමත්, මහ පොළවේ අපිට සිටගෙන ඉන්නට තියෙන අයිතිය ලබා දීමත්, ජලය ලබා දීමත් කලේ නැති වුණොත් සල්ලි වලින් ඔබට කරන්න පුළුවන් මොනවද? ස්වභාව ධර්මයේ නේද? එතකොට මේ ස්වභාව ධර්මයේ ඒ කියන භූත හතරක්, එහෙම නැත්නම් දෙවියන් වගේ වටින හතරක් මේ හරියට මේ ලෝකේ තියෙන ලොකුම මතේ ඒක. ඒ නිසා සල්ලි වලින් නෙමේ සැනසීම ලැබෙන්නේ අධ්‍යාත්මික අවබෝධයෙන් කියන එක වහවහ අපි වටහා ගන්න ඕන. ඒ අධ්‍යාත්මික අවබෝධය ඇති කරගත් තැන සැනසීම කියන එක තියෙනවායි කියලා අපි වටහා ගන්න ඕන. එහෙම නැත්තම් කොච්චර දුරගෙන ගියත් ඔබව සැනසිලිදායක පුජ්‍යලයක් බවට පත් වෙන්නෙත් නැහැ. ඔබව සැනසිලිදායක පුජ්‍යලයක් හැටියට ලෝකයා පිළිගන්නෙත් නැහැ. මනසේ සානසීලීත්වය කියන්නේ ආභරණයක්. ඒ ආභරණය ඔබ අතේ දාන ඔය බේස්ලට්ද මොනවද කියන ඒවා වගේවත්, ඔරලෝසුව වගේවත්, සපත්තු ඇඳුම් වගේවත්, කරට දාන මාලය පෙන්ඩන් එක වගේවත්, පාවිච්චි කරන කාර් එක වගේවත් නෙමෙයි, ඊට වඩා කෝටි ප්‍රකෝටි ගානකින් ඔබට ආභරණයක් බවට එකපත් වෙනවා. ඒ නිසා ඔබේ මනස සහනශීලී සොඳුරු මනසක් කරගන්න, ඒ කියන්නේ ලස්සන උද්‍යානයක්, ලස්සන මනරම් මල් උද්‍යානයක්, එව නැත්තම් ලස්සන තැනක් කියලා කියනවනම් ස්වර්ගයක් වගේ. ස්වර්ගයේ අඳුනනවනම් කවුරු හරි, ස්වර්ගයේ හැටි අඳුනනවද කවුරු හරි? දන්නේ නැහැ. ඔය රටේ ඉන්න කට්ටිය අඳුර ගන්න ඕන ස්වර්ගයේ හැටි ජේසුස් වහන්සේ කියලා දෙනවා. අබෑටයක් තරම් පොළවේ මහා ගසක් හැදෙනවා. ඒ මහා ගසේ කුරුල්ල කූඩු හදාගෙන බිත්තර දානවා. ඉතින් ස්වර්ගයේ හැටි ඉගෙන ගන්නකෝ. මොනතරම් ගැඹුරක්, මොනතරම් යථාර්ථයක්, මොනතරම් සත්‍යයක් ඒ තුළ තියෙනවද කියලා ඔය ගැන කල්පනා කරලා බලන්නේ නැහැ කවුරුත්. එහෙම නැත්තම් නිවන. දැන් එතන ස්වර්ගයේ හැටි කිව්වා, මෙතන නිවන. අපි කියන නිවිච්ච මිනිස්සේ නිවන හැටි දන්නවද දැන් බෞද්ධයෝ නම්? බෞද්ධයෝ නිවන හැටි දන්නේ නැහැ. කතෝලිකයෝ ස්වර්ගය හැටි දන්නේ නැහැ. මුස්ලිම් අයත් ඒ ස්වර්ගය ගැන දන්නේ නැහැ. හින්දු අයත් ඒ ස්වර්ගය ගැන දන්නේ නැහැ. ඉතින් ඇතුළෙත් ගැට පිටත් ගැට සබ්බේ පුතජන උම්මත්තක සියලු මිනිසුන්ට යම්කිසි උමුතුවක් සහ විශ්වක් තියෙනවායි කියන දන විතරක් මිනිස්සු අතර වෙලා ඉන්නවා. නැන් ඒ ප්‍රශ්නට නෙමෙයි ඉතින් මම උත්තර දුන්නේ අනිත් දේවලුත් එක්ක සම්බන්ධ කරලා. තව මොනවා හරි අහන්න ගැටලු තියෙනවා නේද? ඒ කියන්නේ මම නැති කරගන්න කැමතියි කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට මානසික සහනය වෙනුවෙන් සිය දිවි නසා ගන්නට කැමතියි. ගොබලන්න එහෙම කෙනෙක් ඉන්නවද අත උස්සන්න බලන්න. කවුරුත් නැහැ නේද? කවුරුවත්ම නැහැ. දැන් ඔබ ඔය සාසන ධර්මයේ අහලා තියෙනෝ මේ විහාර ගෙවල් වල එහෙම ඇඳලා තියෙනෝ මේ දහම්සොඬ රජුරුව ගැන දැකලා තියෙනවද? අර කන්දක් උඩ ඉඳන් යකාගේ කටට පයින් කතාව. දැන් එකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? ධර්මය වෙනුවෙන් සිය දිවි නසා ගන්නට කැමති කියන කෙනෙක්. දහම්සොඬ රජ කෙනෙක්. දහම්සොඬ රජ කෙනෙක් වෙන්න අකමැති කෙනෙකුට නිවන් දකින්න බෑ. දැන් අපි ස්වාමීන් වහන්සේලා හැටියට ධර්මයේ වෙනුවෙන් සිය දිවි නසා ගන්නට කැමති වෙච්ච අය. තේරෙනවනේ. අපේ විඥාණය ස්වභාව ධර්මයෙන් ඇවිල්ලා මේ කයින් වෙන් කරන්න කලින්ම අපි තේරුම් අරගෙන ප්‍රඥා මහිමෙන් අපේ විඥාණය අපි අයින් කළා. ඊට පස්සේ ආයේ පිටින් කෙනෙකුට තව ආයි අපි වයින් කරන්න දෙයක් ඉතුරුවක් නැහැ. ඉතින් ඔබට ඉන්න සිද්ධ වෙයිද නැද්ද දන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන් ඇවිල්ලා ඔබේ කයෙන් විඥානය අයින් කරන තුරු උත්තරය තමයි මේ සැනසීම වෙනුවෙන් සිය දිවි නසා ගන්නට කැමති වෙන්න. දැන් ඔය ආදරයේදී කියන්නේ නේද එක්වීමට නොහැකි වුණොත් මොකද්ද පණිමු නේද මහගංගේද මොකද්ද කියන්නේ. ඉතින් ඒ වගේ මේ ධර්මීය වෙනුවෙන්යි බැරි තකන්න ජීවිතේ යම් කිසි කැපවීමක් කරන්න නේද. ජීවිතේ කැප කරන සල්ලි වලට වකුගඩු දෙන්නේ අක්මාව දෙන්නේ මිනිස්සු නොයකුත් දේවල් කරනවා. මං හිතන්නේ මේ මුල් ජීවිතේම මුදලට නේද කැප කළා සම්පූර්ණයෙන් ජීවත් වෙන්නේ මිනිස්සු. ජීවිතේම කැප කරන්න ඔය දේශපාලඥය බලය වෙනුවෙන්නේ අපි මරණයට සූදානම් කියලා. ආන්න ඒ වගේ සැනසීමට සාහනයට නිවුණු ස්වභාවයක් මනසේ ඇති කර ගැනීමට මම මුළු ජීවිතේම කැප කරනවා කියන අදහසක් තියෙන්න ඕන. එහෙම නැත්නම් කියනවා සංසාර විමුක්තියට වෙනුවෙන් තියෙනවා. මම ඔයත්තන්ගේ ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපාබය තියෙනවද අපායට? කොබල අපාබිය තියෙන අය ඉන්නවද? ලබනාත්මේ අපායයයි කියන කාටවත් නැද්ද? ඔව් ඒක තමයි. අනිත් අය නැද්ද? මං හිතන්නේ ඔය ඉතාලියේ ඉන්නේ මෙන්න මෙහෙම අය. පුලත් එකයි පිලත් එකයි අපි හැමදා ජොලියේ ඉන්නවා කියන කට්ටිය. ඒවත් දන්නේ නැහැ ඉන්නේ. එහෙම ඉතින් හැමින් සැරේ යොමු වෙලා යන්න. ඉතින් දහමක් ධර්මයක් තේරුම් ගන්න උමනා වෙච්ච දවසට ඉතින් තේරුම් ගනි. එතකන් අහගෙන යන්න. මේක මේ ටොපියක් ලොසින්ජරයක් දෙනවා වගේ තමන්ගේ මේ දීලා ඒ කෙනෙක්ව සනසන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? ගම්බීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ මේක දාර්ශනිකයන්ගේ දහමක්. ලොකු ජීවිතය අවබෝධ වෙලා කාලා කාලා ඇති වෙලා කෑම එපා වෙලා නාලා නාලා ඇති වෙලා නාලත් එපා වෙලා බීලා බීලා ඇති වෙලා බීමත් එපා වෙලා හැමදේම එපා වුණාට පස්සේ වෙන්න හොයනවා දහමන් එවැනි අයට තියෙන දහම. නැත්තම් එතකන් ඇති වෙනකන් කන්න බොන්න නාන්න ඔක්කොම කරන්න. ඇති වෙනකන් කරන්න ඒක. අප්‍රියම වෙන්න බොන්න. බොනකොට නිකම් බොන්න එපා අප්‍රිය වෙන්න බොන්න. එතකොට හයි බීම එපා වෙනවා. එහෙම ඉවරයි එතකොට. මම එකකින් කියුවේ අදහස් වෙන්නේ බොන්න නැති අයට බොන්න කියන එක නෙමෙයි. ඒ බීමෙන් අත මිදින් බිඳීම සඳහා අවබෝධයක් ඇති කරගන්න නැත්නම් අනිත් අයත් බොන්න පටන් ගන්නේ. ඒ එහෙම අවබෝධයකටපත් වෙනවා. නැත්නම් මේ ලෞකිකත්වයේ තුල සැනසීමක් තියෙනවය, සැපයක් තියෙනවය කියලා තව තව හැමදාම හොයාගෙන යනවනේ. දැන් මම දන්න එක මහත්මයෙක් ඉන්නවා. එයා මේ ලෝක වටේම ඇවිදපු මහත්මයෙක්. හැම රටකම ගිහිල්ලා යා ව්‍යාපාර කරලා තියෙනවා. ලෝක බෝලේ වටේම රටවල් කියනවා මේ රටේ මම මෙච්චර කාලයක් හිටියා, මේ රටේ මෙච්චර කාලයක් හිටියා කියලා. දැන් ඉන්නේ කොහෙද කියලා දන්නවද? දැන් ඉන්නේ එතුමා මෙන්න මේ හැටන් පැත්තේ අක්කර කීපයක් අරගෙන ගෝවගාවක් කරගෙන පොඩි පැලක් හදාගෙන තනියෙන් කෑම උයාගෙන කාලා බණ භාවනා කරගෙන ජීවත් වෙනවා. ඉතින් එතුමගේ ජීවිත කතාව අහනකොට හරි ෂෝක්. එතුමා කියන මේ රටේදී හිටපු නෝන තමයි හාමුදුරුවෝ මේ ඉන්නේ. මේ රටේදී හිටපු නෝන තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ එක රටට එක නෝන ගන්න ගන්නේ ඉඳලා තියෙනවා යට. ඊට පස්සේ මේ තව නෝනලත් ඉන්නේ නැති හැබැයි හිටපු නෝනලගේ පින්තූර ටික වෙන්නවා. ඉතින් දැන් ජීවිතයේ අවසානයට ඇවිල්ලා දැන් තේරිලා තියෙනවා ජීවිතේ නිෂ්ඵල ගමනක් දුවලා තියෙන්නේ කියලා. කමක් නැහැ ඉතින් යා එතෙන් දිහරි තේරුම් ගත්ත එක ලොකු දෙයක් මැරෙන්න කලින්. පොඩක් නතර වෙලා ඊට වඩා කැපවීමකින් ධර්මයේ පිළිබඳව සොයන්න ඕන කියන අදහස ගන්න ඕන. අනිත් රාජකාරී කරන්නේ ඒක සම්මුතියනේ නේද? සම්මුති පැවැත්මට දහම එකතු කරන්න බෑ. මේක චින්තනයක්, දර්ශනයක්. නුවණ ඇති කරගන්න එකක්. ඔබේ පැවැත්ම, සිව්පසය, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස සාදා ගැනීම මේ ධර්මයෙන් කරන්න බෑනේ. ඒක කරන්න පුළුවන් ජොබ් එකක් කරලා, රස්සාවක් කරලා. ඒකට මේක එකතු කරගන්න එපා. ඒකේ රස්සාව විදියට ඒක ඒ විදියට කරගෙන යන්න. දහමට නුවණ යොදවන්න. පැහැදිලිද? නැත්නම් මේක පටලවා ගත්ත ගමන් මොකද වෙන්නේ? අර ගොඩක් ප්‍රශ්න අහන්නේ මම නැති වුණොත් මම කොහොමද ජොබ් එක කරන්නේ නේද? රස්සාව කරන්න කොහොමද? මේ මම නැති කර ගැනීම කියන්නේ දර්ශන ඥානයක් මිස ඔබගේ රස්සාවත් එක්ක මේ පැවැත්මත් එක්ක ඇඳුම පැළඳුමත් එක්ක සම්බන්ධ වෙන දෙයක් නෙමෙයි. දැන් මෙතන ඉස්සරහා ඉන්න අයගේ මමත්වයේ තිබුණත් පෞද්ගලිකව මට නම් ප්‍රශ්නයක් නැහැ. මමත්වයේ නැති වුණත් මට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ධර්මයේ මේ කතා කරන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ උමනාවටද? නැහැ. මේ කතා කරන්නේ ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා. ඔබේ පරම හතුරා පිටින් නොවද ඔව් ඉන්නේ. ඔබ තේරුම් ගන්න ඒක ඇතුළෙම ඉන්න කෙනෙක් කියලා. ගෙදර ඇතුළේ නෙමෙයි, ඔබේ මනස ඇතුළේ. තේරුණාද? ඔබට මේ ලෝකේ හිටපු සියලුම සතුරු බලවේග රිදවපු රිදවීමට වඩා රිදවීමක් ඔබේ මනස විසින් ඔබව රිදවල තියෙන වේදනාවට පත් කරලා තියෙනවා. ඔබව තව දුරටත් මුලාවෙන් මුලාවට දාලා අන්ධකාරයෙන් අන්ධකාරයට දාලා නොමගින් නොමගට දාන්නට ඉඩයි ඔබගේම මනස, ඔබගේම පරම සතුරාට වඩා කලින්. ඒ නිසා මනස ඇසුරු කරන්න අර වස බෝතල් වල ගහලා තියෙන පලිවෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න කියලා. ඔබත් ඔබේ මනසේ ගහගන්න පලිවෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමින් පරිහරණය කරන්න. හොඳ විමසිල්ලෙන් භාවිතා කරන්න සිහියෙන් මනස. හොඳද නැද්ද වැඩි? එහෙම වුණොත් තමයි මනස ගැන වනසින් පීඩා නොවිඳින කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙමත් නැත්නම් අර ගහලා තියෙනවා මේ මොනවද මේ තෙල් ටැංකි පාර ගෙනියනකොට නේද? වහා ඇවිලෙන සුළුයි. අනතුරුදායකයි කියලා නේද? ගහලා තියෙනවා. දෙකට මේ සියලුම මිනිස්යන්ගේ තමන් විසින් තමන්ගේ මනස තුලත් දකින්න ඕන මේ මනස අනතුරුදායක දෙයක්. වහා ඇවිලෙන සුළු භාණ්ඩයක් මේ මම භාවිතා කරන්නේ. ඒ නිසා මම මෙතන මේ භාවිතාවේදී පරිස්සමින් භාවිතා කරන්න ඕන දෙයක් කියන එක ඇති කරගන්න. එතකොට මනසින් පීඩාව ඔබට අඩුයි. ඒ වගේම තමන්ගේ නෝන දිහා බලද්දි මාතුරු වහා ඇවිලෙන සුළු කියලා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන. ඒ වගේම මහත්ය දිහා බලනකොටත් මහන්සියලා වැඩ ඇරිලා ගෙදර එනකොට නෝනත් බලන්න ඕන වහා ඇවිලෙන සුළු. එතකොට මොකද වෙන්නේ? අන්න එතන ඇති වෙනවා අපි තේරුම් ගැනීම කියන එක හට ගන්නවා. පරිස්සම කියන එක හට ගන්න, නුවණ පාවිච්චි කිරීම කියන එක පටන් ගන්නවා. එහෙම පටන් ගන්න තැන පරිස්සමෙන් වචන භාවිතා කිරීම, පරිස්සමෙන් ක්‍රියාව කිරීම, පරිස්සමෙන් සිතුවිලි පරිහරණය කිරීම කියන එක ඇති වෙනවා. ඊට පස්සේ තමන්ට තමන් ඉන්න ඕන තැන සහ පවතින්න ඕන විදිය පිළිබඳව තේරුම් අරගෙන වඩා යහපත් විදියට පවත්ින්න පුළුවන්. අවම පීඩාවකින් තමන්ට කටයුතු කරන්න හැකියාව ලැබේ. දැන් අනිත් අයටත් කියන්න තියෙන ධර්මයේ පුළුවන් තරම් අහන්න, අහනකොට ඔබට ඒ අවබෝධයත් රිද්මයානුකූලව. එවනම් හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම අවබෝධය ඇති කරගන්න පුළුවන් තරම් ධර්මයේ අසන්න, හිමිසාරයේ ධර්මයේ තේරුම් කරගන්න. ඒක හරියට අර ලස්සන සංගීත කාණ්ඩයක් අපි පුරුදු වෙනවා වගේ වැඩක්. හැම දිනාටම තෙරුවන් සරණයි.